එක ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සැලහවත් වාසනාවන්ත පින්තුණි ඊටාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව මේ අවස්ථාව තමයි පින්කමේ වැදගත්ම අවස්ථාව විදිහට සැලකන්නේ ඉතින් මේ පින්තුන් සති ගණනක් ඇතැමිට මාස ගණනක් වෙහෙස මහන්සි වෙලා බොහොම සැලසුම් කළා මේ කළා වූ පින්කම ඊටාම අර්ථවත්ව ලස්සනට සිදු කළ නිමා කරපු මොහොතෙහි කළා වූ පින්කම අනුව සතුටටපත් වීමයි තියෙන්නේ ඒ සතුටටපත් වීමට තමයි පුණ්‍යානුමෝදනා කියලා කියන්නේ අනුමෝදනා කියලා කියන්නේ සතුටු වීම කියන එක රිජොයිස් කියන එක ඔබ විසින් ඔබේ දෑතින් කළා වූ පින්කම අනුව සතුටටපත් වීම පින්කම කළා වූ ඔබ සතුටටපත් වෙන අතරේදී ඒ මියගේ ඥාති වෙනොත් සතුටටපත් කරන අවස්ථාව අප පින්කමක් කරලා ඒ පින්කමේ ආනිසංස ලැබෙන්නේ පින්කමට වියදම් කරපු ප්‍රමාණය අනුව නෙවෙයි ඒ පින්කමට කොච්චර තමා ශ්‍රද්ධාවෙන් සතුටුනාද කියන කාරණේ මත පින්තුණහල ඇති එදා ජේතවනාරාමේ පූජා කරන අවස්ථාවේදී අනාථපිණ්ඩේ සිටුතුමා සුවිශාල ධනයක් අප කරලා ආරාමය පූජා කළා ඒ ආරාමයේ පූජා කරන අවස්ථාවේදී එක්තරා වයසක දිළිඳු බ්‍රාහ්මණයෙක් ඒ පින්කමක් දැකලා මහා සතුටටපත් වුණා. අනාථපිණ්ඩේ සිටුමා ඒ පින්කමෙන් සුගතිගාමි වෙලා දිව්‍ය ලෝකේ යන්න කලින් අර පින්කම ගැන දැකලා සතුටටපත් වෙච්ච කෙනා ඊට වඩා කලින් දිව්‍ය ලෝකේ ගියා. මේක තමයි පින්කම ආනිසංස. ඒ නිසා ඔබ මේ පින්කම දැකලා සතුටටපත් වුණොත් ඔබ සැදැහැසිතින් ඒකට මනසින්ම ඒකාත්මික වුණොත් ඔබ ලොකු පිනක් අරගෙන මෙතන යන්නේ. ඔබ බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා කාලය ශ්‍රමය ධනය කැප කරලා මේ ආපු වෙලාවෙහි ඒ උපරිම ආනිසංස රැගෙන ඔබ මෙතන යන්නට ඕන. ඔබේ දෑතින් මේ දානය පූජා කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා. ඒ වගේම සරියුත් මුගලන් ආදී උතුම් මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලායි මේ දානීය පූජා කළේ කියලා කල්පනා කරන්න. ශ්‍රී ලාංකිකයන් විදියට අපි දානි ගෙදරකට යනකොට කියන්නේ දම් බෙදන්න යනවා කියලා. ගමක දානියක් තියෙනකොට දම් බෙදන්න යනවා කියලා කියන්නේ. ඇයිකට හේතුව ඒ සහභාගීන් හැම දිනෙකම අතින් දම් හැන්දක් හරි බත් හැන්දක් හරි පූජා කරනවා. අනේ නිසා තමයි දම් බෙදන්න යනවා කියලා කියන්නේ. ඉතින් මේ පිනතුනත් බොහෝ දිනේ දාන උපකරණ සකස් කරගෙන ඇවිදilla මේ පින්කමට සක්‍රීයව සහභාගී වුණා ඒ ආනිසංස සලසා ගන්නට. අද විශේෂයෙන් මේ පින්කම සිදු කළේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිහිපත් කරපු ආකාරයට දයා පෙරේරා මහත්මයාට ආදරණීය පියතුමා. එතුමාගේ තුන් මාසේ දානය වෙනුවෙන් මේ පින්කම සිදු කළේ. මේගේ කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එමියගේ කෙනාගේ ළඟ දෙමිට ගතිගුණ හොඳට සිහිපත් කරගන්නට කියලා. ඉතින් ආදරණීය පියතුමෙක් විදියට එතුමාගේ ළඟ දෙමිට ගතිගුණ මේ දරුවන්ට හොඳට සිහිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාත් ඒ ගැන සඳහන් කළා. එතුමා මේ ජීවත් වෙන මෑණියනොත් දැස බලන විට අපට හුඟක් හොඳ ගතිගුණ ප්‍රකට වෙනවා. ඒ දෙන්නාම පින් ඇතුව මේ ලෝකෙට බිහි වුණා, පින් ඇතුවම ජීවත් වුණා. ඒ වගේ මේ පියතුමා පින් ඇතුවම ජීවිතේ නිමාවටපත් කළා. මේක දුර්ලභ අවස්ථාවක්. විශේෂයෙන් මෙවැනි කාලයක අවුරුදු 90ක් වැනි කාලයක් ජීවත් වෙනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ ජීවිත කාලයත් ඊටම ලස්සනට පින්කම් කරමින් සතුටෙන් දරුවන්ගේ අපෝපස්ථාන ගෞරව ලබාගෙන යම් කිසි කෙනෙකුගේ ජීවිතේ නිමාවටපත් කරන්න පුළුවන් නම් ඒක ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. මේ පින්තුන්ටත් එවැනි තත්ත්වයකට පත් වෙනට අවස්ථාවක් තියෙනවා. ඔබත් ඔබේ ජීවිතයේ ධර්මානුකූල සකස් කරගත්තොතින් ඒ වගේම ඔබත් දරුවනොත් අතර මනස සම්බන්ධතාවයක් ඇති කරගත්තොතින් මේක අපිට කරන්න අපහසු දෙයක් නෙවෙයි. එකාතකින් සසනින් ගේන පිනක් තියෙනට ඕන. අනිත් අතින් මේ ජීවිත කාලය අපි ධර්මයෙන් පෝෂණය වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් හදන දෙමව්පියන් විසින් ඒ දරුවන්ට කොහොමද සලකන්න ඕන කියලා. බොහෝ විට අපි දරුවන්ට සලකනකොට පළවෙනි අංකෙට හිතන්නේ උගන්වන්න ඕන කියලා නේද? නමුත් පින්නතුනේ උගන්වන කාරණය බුදුදහමේ තුන්වෙනි අංකෙට දාලා තියෙන්නේ. මුලින්ම කාරණය තමයි පාපානිවාරෙන්ති දරුවන් අකුසලෙන් මුදවන්නට ඕන. ඒ වගේම කල්යාණයේ නිවෙසෙන්ති දරුවෝ පිනෙහි කුසලෙහි යොදවන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි සිප්පන් සීකාපෙන්ද කියලා කියන්නේ. මෙන්න මේ වගේ යුතුයකම් මැනවින් සිද කරවතින් දරුවනොත් ඒ දෙමව්පියන් දෙස හොඳට බලාගෙන ඉන්නවා. ඒ දෙමව්පියන් ළඟත් ගුණධම් ප්‍රකට වෙන්නට ඕන. ඒ දෙමව්පියන් විශේෂයෙන්ම සිල්වන්ත වෙන්නට ඕන. ඒ දෙමව්පියන්ගේ තියෙන සිල්වන්ත ජීවිතය තමයි දරුවන්ගේ ජීවිතයට සම්බන්ධ වන්නේ. දරුවෙක් දැස බලන විට කෙනෙක් බලන්නේ යාගේ දෙමව්පියෝ කවුද කියලා. දැන් මෙතන උනත් ළමෙක් ඇවිල්ලා ලස්සනට ඉන්නවා නම් හොඳ කතාවක් කරනවා නම් නැත්නම් දඟ කරනවා නම් කවුරුත් බලන්නේ මොකද්ද? ඒ ළමයාගේ අම්මා තාත්තා කවුද කොහෙද ඉන්නේ කියලා තමයි හැරි හැරි බලන්නේ. ඒකෙන් පේන කාරණේ තමයි වෙනතුනි. අපි මේ ලෝකේ ඉන්නකොට අපේ යම්කිසි චර්යාවකින් හැසිරෙනවා නම් ඒකෙන් කියන්නේ අපේ දෙමව්පියන්ගේ ස්වභාවය. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. නමුත් බොහෝ විට එක අතකින් දෙමව්පියන්ගේ ගුණ නිසා දරුවෝ බබලනවා. අනිත් අතින් දරුවාගේ ගුණ නිසා දෙමව්පියෝ බබලනවා. ඉතින් මේ දෙමව්පියෝ දැස බලන විට පේන දේ තමයි ඒ දෙන්නාම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හුඟක් ඉහළට ගිහිපු අය. අධ්‍යාපන පරිපාලනයේ විදුහල්පති සේවයේ ඒ දෙන්නාම වැඩ කරලා ලොකු සේවයක් රටට කරපු දෙන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීම අපි සැලකන්නේ ලොකු පින්කමක් කියලා. ඉතින් පින්කමකටම දායක වෙච්ච දෙපළක් තමයි මේ අම්මා තාත්තා දෙන්නා. එයන්ට දරුවන් වාසනාවන්තයි. ඒ නිසා මේ දෙමව්පියන්ගේ ගුණය නිසා මේ දරුවන් බබලනවා. ඒ වගේම දරුවෝ දක්ෂ වෙන්නට ඕන ඒ දෙමව්පියන්ට බැබලීමක් ඇති වෙන විදිහට අපි ජීවිත ගත කරන්න. මම හිතන්නේ මේ දරුවෝ ඒ කාර්ය බොහෝසේ කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ දෙමව්පියන් ජීවත් වෙන කාලයේ ඒ දෙමව්පියන්ට දෑතින් උපස්ථාන කළා. මේක ඉතාම වටිනා කාරණයක්. මේ දරුවෝ යම තාත දෙන සතුටෙන් තියන උපරිම උත්සාහ කරනවා. උත්සාහ කළා. අනේ නිසා තමයි යම තාත බොහෝ කාලයක් ජීවත් වෙන්නේ. ඒ පියතුම අවසාන මොහොත දක්වාම ජීවත් වන්නට ඒ දරුවාට ලොකු කැපවීමක් කළා. ඒක අපි හැම දෙනාටම ආදර්ශයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ දරුවන්ට නිතරම හිමි වෙනවා. මෙන්න මේ විදිහට අපි දෙමව්පියන් සැලකන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතා පිතෝ උපණ්ඨානං ඒතං මංගල මුත්තමං කියලා. මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කාරණයක් කියලා. අපේ සිතේ සතුට වැඩි වෙන, කුසලයේ දිනු වෙන කාරණයක් තමයි අමතර අතර සැලකීම කියන එක. අමතර අතර සැලකනකොට බොහෝ වෙලාවට හිතන්නේ ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් ආදියෙන් සංග්‍රහ කිරීම තමයි සැලකීම කියලා. එහෙමත් අපි සැලකන බුදුහාඳුරත් එක දේශනා කළා ආහාර පාන ආදියෙන් සැලකන අතරේදී එයාගේ කටයුතු කළ දීමත් කරන්නට ඕන. නමුත් බුදුහාඳුර ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. යම්කිසි දරුවෙක් ඒ දරුවාට නම තාත දෙන්න දෙවුර මත තියාගෙන අත් දෙකේ මේ උඩ දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් බිමට බස්සන්නේ නැතුව ඒ අම තාත දෙන්නාගේ කැටගුණොත් ඒ කර මත දීමස් කරමින් ඒ කර මත ඉඳගෙන අවුරුදු 100ක් ආහාර පාන දෙමින් අවුරුදු 100ම අමට තාතට සැලකුවත් අම තාත දෙන්නගෙන් Tamanට ලැබෙච්ච සැලකිල්ලට ප්‍රතිඋපකාර කළා වෙන්නේ නැහැ කියලා. මේක සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දේශනා කරන්නේ. මේක සාරස්නාගේ කල්පලක්ෂය පෙරුම් ගොරපු බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ දේශනා කරන්නේ. අවුරුදු 100ක් අමතක දෙන්නට දෙවුරු මත තියාගෙන උපස්ථාන කළත් ඒ දෙන්නාගෙන් අපේ ජීවිතේට ලැබෙච්ච සැලකිල්ලට ප්‍රතිඋපකාර කළා අවසන් කරන්න බෑ කියලා. ඒකට හේතුව තමයි අමතක දෙන්න පුත්තානම් ආපාදකා පෝෂකා හිමස්ස ලෝකස්ස දස්සේ තාරා කියලා දක්වනවා. ඒ දරුවන් ඇදෙදෙඩි කළා මේ ලෝකෙට දක්වලා පෝෂණය කරලා අපිව මේ සමාජය තුළ කෙලෙන් හිටවන්නේ අපේ අම තාත දෙන්න. අපේ මේ ශාරීරියේ දිවෙන රුධිරය ඒ අම්මගෙන් ලැබිච්ච රුධිරය ඒ තාත්තගෙන් ලැබිච්ච ලේ අපේ හුස්ම පෙද අපේ අම්මගෙන් ලැබුණු හුස්ම ටික අන්න ඒ තුළින් තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රත්‍යපකාරක අවසන් කරන්න බෑ කියලා කිව්වා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අම්මා තාත්තා කළා වූ සැලකිල්ලට ප්‍රතිපකාරයක් කරන ක්‍රමයක් තියෙනවා කියලා. මොකද ක්‍රමය? ඒ තමයි අම්මා තාත්තගේ ශ්‍රද්ධාව දිනු වෙන උදව් කරනවා නම් අම්මා තාත්තා දෙන්නගේ පරිත්‍යාග ශීලත්වයේ දිනු වෙන උදව් කරනවා නම් ඒ දෙන්නාගේ සිල්වන්ත භාවයේ දිනු වෙන උදව් කරනවා නම් ධර්මඥානෙ දිනු වෙන උදව් කරනවා නම් ප්‍රඥාව දිනු වෙන උදව් කරනවා නම් ශ්‍රද්ධාව සීලය, සෘතවත්භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මෙන්න මේ කරුණුවලින් දෙමව්පියෝ දිනු වෙන්නට එයට උදව් කරනවා නම් මෙන්න මේක තමයි දෙමව්පියන්ට කරන නියම ප්‍රතිපකාරය කියලා. එහෙනම් පින්නතුනි මෙතෙන්දී තියෙන ප්‍රධානතම සාධකයක් තමයි අම්ම තාත්තා දෙන්නට බණහනට අවස්ථාව ලබා දෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරෝදීන් තමයි මේ ශ්‍රද්ධාදී ගුණ දහම් වලින් අම්ම තාත්තා දිනු වෙන්නේ. මම හිතන්නේ චතුර මහත්මයා ඒ අම්ම තාත්තා දෙන්නට මේ අවස්ථාව බොහෝ විට ලබා දුන්නා. එතුමාට ලැබෙන හොඳම ධර්ම දේශනා ලැබුණ ගමන්ම එතුමාත් අහලා අම්ම තාත්තා දෙන්නට තමයි අහන දෙන්නේ. මෙන්න මේක පින්නතුනි සැබෑ ලෙස අම්ම තාත්තට උපස්ථාන කරන ක්‍රමය. එයාගේ මනස දිනු වෙන උදව් කිරීම. අන්නේ යුතුයකම අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ යුතුයකම බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි දරුවන් හදන සැදැහැති අමල තාත්තල දෙන්න දරුවන්ගෙන් බලාපොරොත්තු වන කාරණයක් දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා කියලා කාරණයක් තියෙනවා. දරුවන් හදන අමල තාත්තල බලාපොරොත්තු වෙන්නේ අම්මට තාත්තට වඩා වැඩි ගුණධහමින් දරුවෝ ඉහළට යයි කියලා. පින්නතුන් මේක තමයි සැබෑම බලාපොරොත්තු අම්ම තාත්තගේ. සාමාන්‍යයෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගොවියෙක්ගේ පුතෙක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒ පුතු ගුරුවරු කරන්න. ගුරුවරු දෙමාපිය වශයෙන් ඉන්න අය බලාපොරොත්තු වෙන්නේ ඒ දුව දරුවන් වෛද්‍යවරු ඉංජිනේරුවෝ කරන්න. වෛද්‍යවරු ඉංජිනේරුවෝ වශයෙන් ඉන්න දෙමාපිය බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවන් විද්‍යාඥයෙක් මහාචාර්යවරයෙක් කරන්න. මේක තමයි සාමාන්‍ය ලෝක ව්‍යවහාරය. මේ දෙයත් අපි බෞද්ධයන් විදිහට කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපි ඇත්තටම අපේ දරුවන්ට ආදරේ නම් දරුවන්ට කියන්නට ඕන පුතේ දුවේ මගේ ළඟ තියෙන ගුණයට වඩා වැඩි ගුණයක් ඔබේ ළඟ ප්‍රකට කරන්න කියලා. අතිජාත කියන්නේ තමන්ගේ ගුණයට වඩා වැඩිපුර ගුණ, ශ්‍රද්ධාවේ ගුණ දහම්, පරිත්‍යාග සීලත්‍යාදී ගුණ දහම් තමන්ගේ දරුවන්ගේ ජීවිතවල වර්ධනය වෙනට ඕන. දෙමෝපියන්ට වඩා ඒ ගුණ දහම් වර්ධනය කරන්න බැරි වුණත් අඩුම ගානේ අනුජාත කියලා කාරණයක් තියෙනවා. දෙමෝපියන්ගේ මට්ටමට හරි ගුණ දහම් වලින් මට්ටමට ගන්නට දෙමෝපියෝ උත්සාහ කරන්නට ඕන. හැබැයි ඊට පස්සේ තවත් පදයක් තියෙනවා. ඒ පදයට ඊට පල්ලෙහාටපත් වෙන නම් දරුවන්ට දෙන්න හොඳ නෑ කියලා. මෙන්න මේ ගුණ දහම් වලින් දරුවෝ දියුණු වෙන්නට ආසන්නතම කාරණේ තමයි අම්ම තාත්තා දෙන්න කොයිතරම් සිල්වන්තද කියන කාරණේ. බොහෝ විට කෙනෙක් බලන්නේ කෙනෙකුගේ ගුණ හැටියට පරිත්‍යාග සීලත්වය දන් දීම. දන් දෙන එක හොඳයි. නමුත් වෙනතුනි දානේ විතරක් නෙවෙයි බුදුදහමෙන් අගය කරන්නේ. දානේ ළඟේ මනිත් ගුණාගේ තමයි සිල්වන්ත භාවය. දන් දුන්න කෙනෙක් ඒක නාගේ ළඟ සිල්වන්ත භාවය නොතිබ්බොත් විශේෂයෙන්ම පංචශීලය කඩවුණා තින්. පංචශීල ඔක්කොම කඩවෙන්න ඕනේ වෙනතුනි. එක සිල්පදයක් කඩවුනොත් බලන්න. අදින්නා දාන ශික්ෂාපදය කඩවුනොත් කෙනෙකුගේ ජීවිතෙන් බලන්න. කොමක් වේද? සොරකම් කිරීම කියන එකම ශික්ෂාපදය කෙනෙකුගේ ජීවිතේ කඩ වුණා තින්. ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර දේවල් ටික ඔක්කොම හොරකම් කරනවා. රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවේ ස්ථානීය දේවල් ටික හොරකම් කරනවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නොතනි බැරි වෙලාවක් මේ ශික්ෂාපදය කඩ කරන කෙනා රටේ පාලකයෙක් වුණොත් මොකක් වේද? මුළු රටක අභිමානය බිමට සමතලා කරනවා. ආලෝකයෙන් තියෙන රට අන්ධකාරයට පත් කරනවා. මේ එක සිල්පදයක් කඩවුණොත් සිල්පද ටික ඔක්කොම කඩවුණොත් අහන දෙයක් නැහැ. අන්න ඒ නිසා පින්නතුනි බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට කොච්චර නිවෙන සැනසෙන ධමයක්ද. ඒ ජීවිතයේ වඩාත්ම අගය කරපු ගුණාංගය තමයි සිල්වන්ත භාවය කියන ගුණාංගය. පංචශීල ආරක්ෂා කිරීම කියන ගුණාංගය. අන්නේ ගුණය දෙමව්පියෝ ළඟ විශේෂයෙන් තියෙනට ඕන. මං හිතන්නේ මේ අම්ම තාත්තා දෙන්න ඒ සිල්වන්ත ජීවිතයක් ගත කරපු නිසා තමයි මේ දරුවන්ට ලොකු ආදර්ශයක් ඇති වුණේ. අන්නේ ගුණයම තමයි අම්ම තාත්තා දෙන්න අවසාන මොහොත දක්වාම ආදරයෙන් රැකබලා ගන්න හේතු වෙන ප්‍රධානතම ලක්ෂණයත් ඒක. බොහෝ විට අපි හිතන්නේ දරුවන්ට හොඳට ඉගැන්වුවොත් සැලකිලි ලැබෙයි කියලා නේද? දරුවන්ට හුඟක් දානේ ඉතුරු කරලා තිබුණොත් දරුවෝට සැලකයි කියලා නේද හිතන්නේ නේ? නමුත් වෙනතුන ඔබට වැඩිපුරම දරුවෝ සැලකන්නේ ඔබට කොච්චර ධනයක් දරුවන්ට නොදුන්නත් කොච්චර ලොකු අධ්‍යාපනයක් ඔබ දරුවන්ට නොදුන්නත් ඔබ සිල්වන්ත නම් ඒ දරුවා අවසාන මොහොත දක්වාම ඔබව රැකබලා ගන්නවා. මෙන්න මේක තමයි දෙමව්පියෝ අපින් බලාපොරොත්තු වෙන්නේ. දෙමෝපියන්ගේ ලැබෙන මේ සිල්වන්ත ජීවිතය අපේ ජීවිත ආලෝකවත් කරන්නට හේතු වෙනවා. අපේ ජීවිතෙන් ආලෝකවත් කරන ජීවිතය ඒ දෙමෝපියන්ගේ ජීවිතය බබලනවා. මෙන්න මේ විදියට සැබැලෙසම දෙමෝපියෝ දරුවනොත් මේ යුතුයකම හොඳින් සිද කළොත් ජීවන්තයෙන් ඉන්න කාලේ අමත තාත්තර දරුව සමග සතුටෙන් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඊටාම වැදගත් කාරණයක් තමයි අමතා තින කාලේ අපට අමතාත් බොහෝ විට මතක් වෙන උදව්පකාර කරනවා. නමුත් පින්නතුන ඔබ විශ්වාස කරනවද? අමතාත් දරුවන්ගේ යුතුයකම් මැනවින් ඉටු කරවතින් ඒ අමතාත් ජීවත් ඉන්න කාලේට වඩා අපට මතක් වෙන්නේ මිය ගියාට පස්සේ. ඔබ විශ්වාස කරනවද? අමතාත් ජීවත් වෙන කාලේට වඩා මතක් වෙන්නේ මිය ගියාට පස්සේ. ඇයි ඒකට හේතුව? ඊයගේ ළඟ හොඳ ගතිගුණ තියෙනේම අපට නිතර මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ අම්මට තාත්තට සලකපු ආකාරය මතක් වෙනවා. මම එතන චතුර මහත්මයාට මේ දරුවන්ට ඒ අම්මට තාත්තට සලකපු ආකාරය මුළු ජීවිත කාලෙම මතක් වෙනවා. එතන මෙල හිටියට වඩා මතක් වෙනවා මිය ගියාට පස්සේ. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා ඉන්න කාලෙට වඩා සතුට වෙනවා මිය ගියාට පස්සේ. ඔබ විශ්වාස කරනවද? අම්මා තාත්තා ජීවත් ඉන්න කාලෙ අපි සතුට වෙනට වඩා හරියට අපි මේ ආගමික සම්බන්ධතාවය පැවැත්වුවා නම් වඩාත්ම සතුට වෙනවා අම්මා තාත්තා මිය ගියාට පස්සේ. ඇයි ඒකට හේතුව? ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤෝ උභයතනන්දති පුඤ්ඤං මේ කතන්දි නන්දති බිහිවන නන්දති සුගති ගතෝ කියලා කියනවා. මෙනවදී සතුට වෙනවා බිහිවන නන්දති සුගති ගතෝ පරලෝ සුගතියට ගිහින වඩාත්ම සතුට වෙනවා කියලා. ඒ මිය ගිහිපු තාත්තා දැන් හොඳ තැනක ඇති. මේ ගත කරපු ජීවිතයටත් වඩා හොඳ තැනක මේ මොහොතේ ඇති කියලා හිතනකොට ඇත්තටම පේනොතින අපට හිතේට වඩා සතුටක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි ආගමික ජීවිතයේ බුදුදහමින් පෝෂණය වෙන ශ්‍රද්ධාවන්ත ජීවිතයක් ගත කරන අම්මා තාත්තා දරුවන්ගේ නිසි සම්බන්ධතාවයක් තියෙන ජීවිතයක තියෙන ලක්ෂණය. මම හිතන්නේ මේ ජීවිත තුලින් මේ ලක්ෂණී තාම ප්‍රකට වෙනවා. ඒ නිසා ඔබ දයාපෙරේර මහත්මයාගේ දාණයට ඇවිල්ලා ඔබ උදව්පකාර කළා, දාණය බෙදුවා. ඒක හොඳ දෙයක්, ඒක වටින දෙයක් ඥාති කීතුමම. නමුත් ඊටත් වඩා ඔබ මෙතනින් අරන් යන්න ඕන දේ තමයි මෙන්න මේ දහම් කරුණු ටික. දරුවා හදන දෙමාපියෝ දරුවා ගැන ලොකෝ බලාපොරොත්තුකින් දරුවන් හදන්නේ. ඒ දරුවන් එක මේ ජීවිත කාලය සතුට වෙන විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකාංකේය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී දේශනා කරනවා යම් කිසි කෙනෙක් සිල්වන්තව ගත කරනවා නම් ඒ තැනැත්තාගේ මියගිය ඥාතීන් ඒ තැනැත්තා දිහා බලලා සතුට වෙනවා කියලා. අපි හරියට ආගමික ජීවිතයක් ගත කරනවා නම් දාන සීල භාවනාවලින් යුක්ත ජීවිතයක් ගත කරනවා නම් පුණ්‍යකාමී ජීවිතයක් ගත කරනවා නම් අපේ මියගිය අම්මා තාත්තා සතුට වෙනවා. මේ ආත්මේ අම්මා තාත්තා විතරක් නෙවෙයි පින්නතුනි. ධර්මයේ ඊටම පැහැදිලි කරණයක් තමයි මීට කලින් ආත්ම භවවල අම්මල තාත්තලා ඇතැම් විට කල්ප ගණන් අතීත ගත ආත්ම භවවල අම්මල තාත්තලා දැනගත් පින්නතුනි අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා අපිට නරක වැඩක් කරන අයිතියක් නැහැ පින්නතුනි. අද අප මේ ගත කරන සුගතියට උදව් කරලා තියෙන්නේ මේ ආත්ම භවයේ අම්මල විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම භවවල අම්මල තාත්තලා ලොකු කැපවීමක් අපි වෙනුවෙන් කරලා තියෙනවා. දැන් බලන්න අපි මේ ආත්ම භවයේහි මාගේ කුසේ පිළිසඳ ගන්නකොට බැරි වෙලාවත් ඒ විඥානය දුර්වල විඥානයක් වුණා නම් උපතින් මැස් දෙක අඳ වෙන්න තියෙන උපතින්ම බිහිර වෙන්න තියෙන විඥානයක් නම් මව කුසේ බැසගත්තේ අපේ අම්ම කොයිතරම් ඉගෙනගෙන තිබුණත් අපේ අම්ම වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වුණත් අපට තාතර වෙනසක් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි උපතින්ම මේ දුර්වල විඥානයක් මව කුසේ බැසගත්තේ? එහෙනම් පින්නතුනි මේ ආත්ම භාවයේ අම්මගේ කුසට මේ විඥානය බාර දෙනකන් ඇත්තටම කවුද උදව් කරලා තියෙන්නේ? මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තලා. ඉහත ආත්ම භාවල අම්මල තාත්තලා අපිව පරිස්සම් කළා. හරියට මැණිකක් රකින්න වගේ ආරක්ෂා කරලා අපේ විඥානය රැකදීලා අපි මේ ආත්ම භාවයේ අම්මට බාර දීලා තියෙනවා. අන්න ඒ නිසා පින්නතුනි අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ ආත්ම භාවයේ අම්මා තාත්තට සලකන විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භාවවල අපට උදව් කරපු සසරේදී අනන්ත සසරේදී අපට අම්මල තාත්තල වෙච්ච ඒ අයටත් උදව් කරන්න එයාට පුණ්‍යානුමෝදනා වෙන බීම පිණිස ජීවත් වීමට අපට ලොකු අයිතියක් වගකීමක් තියෙනවා. මෙන්න මේක තමයි සිල්වන්ත ජීවිතයක ලක්ෂණය පිනතුණි. අන්නේ සිල්වන්ත ජීවිතයේ හැකිතාක් දානෙන් පෝෂණය කරගන්න, සිල්වන්ත භාවයෙන් ලක්ෂණ කරගන්න, ශ්‍රද්ධාවෙන් විසිරු කරගන්න, ප්‍රඥාවෙන් බබලන ජීවිතයක් බවට පත් කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්තුණ අද මේ ලස්සන පින්කම සිදු කළේ බොහෝ දෙනෙකුට ආරාධනා කරලා, ඊතම මැනවින් පින්කම සංවිධානය කරලා. මේ පින්කම කළේ මීට මාස 3කට කලින් මිය ගිය දයා පෙරේරා ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් එතුමා අවුරුදු 90කට වඩා කාලයක් මේ සමාජයේ ජීවත් වුණා. ඉතින් ඔබේ අම්මා තාම ජීවත් වෙන ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ නිසා තාත්තට සැලකුව සැලකිලිත් එක්කම දැන් අම්මට සැලකන්නට ඕන. ඉතින් ඒ අම්මා තාත්ත අපේ ජීවිතේ ඉඳීම අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක්. ඒ අම්මා තාත්ත වෙනුවෙන් අපි කරන හැම උපකාරයක්ම ඒ අයට ප්‍රත්‍යපකාරයක් විතරක් නෙවෙයි පිනතුණි. අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් ඒක. අපේ ජීවිතේ ආශිර්වාදයක් වෙන්නයි අම්මා තාත්ත ජීවත් වෙන්නට ඕන. අන්නේ කාර්ය ඔබ සිද්ධ කරනවා. ඒ ගැන ඔබට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. මේ වෙලාවේ පංචශීලය සමාදන් වීමෙන් අටපිරිකර සෙසුපිරිකර සහිත සංඝ සතු දානයක් පූජා කිරීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් මීට මාස 3කට කලින් මිය ගිය දයාබර පියතුමා දයා පෙරේරා මහත්මයා මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින්කමට සහභාගී වුණු ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් විශේෂයෙන්ම අම්මල තාත්තල ඉන්නවා නම් ඒ හැම දෙනාමත් කොහේ හෝ සිට මේ පින දැක සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පැන් වඩමින් මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් උතුම් පොණ ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබේ ජීවිතයට ලැබේවා. විශේෂයෙන් මේ නන්දා පෙරේරා මාතා ඇතුළු ඔබ හැම දිනාටම සිදු කරන සියලු දහම කටයුතු අධ්‍යාපනික වෘත්තිමය කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා. දෙවියන් විසින් මේ ලෝකයත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැකදෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පින්නතුනි, පින්කමට සහභාගී වෙච්ච හැම දෙනෙක්ම සතුටටපත් වන්න ඔබේම නිවසේහි ඔබේම දෑතින් ස්වාමීන් වහන්සේල වෙනුවෙන් ඔබේම ඥාතින් වෙනුවෙන් ඔබේම අම්මල තාත්තල වෙනුවෙන් සිද කලා පින්කමක්සේ හිතලා ගාක් සතුරට පත්වන්න. ඉතින් මේ පින්කම සිද කරගන්නට උදව්ම කාර කරපු හැම දෙනාටම ආශිර්වාද කරන ගමන් මේ උතුම් පින්කම ආශිර්වාදයෙන් ඔබ අප හැම දෙනාටම